සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචි සාර දේසං සන්දේර කං සන්න කනෝපලාසං සංලාප දේසින් පනමේ විසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිට්ඨෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දං නහි ජාතු ගම්බසෙයම් පුනරේතිති. ගෞරවනීය හඳුරන් වහන්සේලගෙන අවසරයි සැදැවත් වාසනාවන්ත පින්නතුනි, ඇමරිකා එක්සත් ජනපදයේහි දකුණු කැලිෆෝනියාවේහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් වස්ථාලයේහි සංවිධානය කරන දේශනා මාලාවේහි අද දිනට නියමිත ධර්ම දේශනාවට හැමතැන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. තෙමයන්තන් බොහෝ දුර බැහැරින්දලා ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බොහොම ශ්‍රද්ධාවෙන් මේ ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වීම පිළිබඳව අප ඔබ හැම දෙනාමගේ කරන අතරේදී පින්නතුන් හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් ඔබ හැමගේ සියලු යහපත් හැටුමන් සඵල වෙයි. මෙලොව ජීවිතයන් සාර්ථක වෙලා මේ උතුම් ධහම ඔබගේ ජීවිතයට ආලෝකයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් අද අප දේශනාව සඳහා තෝරාගත්තේ සුත්ත නිපාතයේ කියන කරණීය මෙත්ත සූත්‍රය. මේකට මෙත්ත සූත්‍රය කියලා කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා මේකට අත්ථ කුසල සූත්‍රය කියලා කියනවා. මේක ත්‍රිපිටකයේ ස්ථාන දෙකක එනවා. එක තැනක් තමයි පුද්දක නිකායේ සුත්ත නිපාතයේ, අනිත් එක පුද්දක නිකායේ පුද්දක පාඨ කියන ග්‍රන්ථයේ මේක ඇතුළත් වෙනවා. ස්ථාන දෙකක සමානව දැක්වෙන සූත්‍රයක්. බෞද්ධයන් වන අප හැම දෙනාටම වැඩිපුරම හුරු පුරුදු සූත්‍රයක්. අපි වැඩිපුරම සජ්ජහන කරපු සූත්‍රය. අපි බොහෝ දෙනෙකුට කටපාඩම් සූත්‍රයක් මේක පින්නතනි. ඇයි ඒකට හේතුව? මේක සම්බුද්ධ ශාසනයෙම තියෙන සුවිශේෂී වැදගත් සූත්‍රයක් පින්නතනි. එහෙත් අප බොහෝ විට මේ සඳහා අවධානය යොමු කළ තියෙනවා බොහොම අඩුයි. ඇත්තටම මේකේ තේරුම අපි නිසිසි අවබෝධ කරගත්තු ධර්මානුකූලව මේ සූත්‍රය තමයි බුද්දස් ඇන්තම් එක. බෞද්ධ තේමා ගීතය තේමා සූත්‍රය කියලා අපිට කියන්න පුළුවන්. ඒ තරම් වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයෙන් එක අතකින් ආශිර්වාදයක් සලසා ගන්න හැකි ආශිර්වාදාත්මක සූත්‍රයක් විදිහටත් භාවිත වෙනවා. මේ සූත්‍රයේ භාවනා කමඨහනක් විදිහටත් දැක්වෙනවා. මේ සූත්‍රය දහම් මගෙහි මූලික ඉගැන්වීම් අනුපිළිවෙලින් දැක්වෙන සූත්‍රයක් විදිහටයි. නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව, සීල සමාධි ප්‍රඥා පැහැදිලිවම දැක්වෙන සූත්‍රයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ අතරේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, උපදේශනය වැනි විෂයන් සම්බන්ධ කරලා බලන විට මේක තමයි මානව සමාජයේ ආචාර ධර්ම පිළිබඳව කියන්න පුළුවන් ඉහළම පරමාදර්ශය විදිහට දක්වන්නට පුළුවන්. මේ අතින් බලන ඉතාංශ ගානකින් මේ සූත්‍රය වැදගත්. අනිත් අතින් ලෞකික ගමන් මාර්ගයත් ලෝකෝත්තර ගමන් මාර්ගයත් ඉහළින්ම පුහුණු කරන්න පුළුවන් ආකාරයේ අනුශාසන රස මේ සූත්‍රය තුළ දැක්වෙනවා. සමස්ත බුදුදහම කියලා කියන්නේ අපේ හිතේ මානසික සතුට දිනු වෙන දහමක්. සන්තුට්ඨිය පරමං ධනං. සතුට තමයි උපරිම ධනෙ. ඉහළම ධනෙ කියලා දේශනා කළා. අන්නේ ඉහළම ධනෙ අප කොයිතරම් දුරට ලබනවාද කියන එක තීරණය වන්නේ අපේ අධ්‍යාපනයවත් අපේ ධනයවත් අපේ රූප සම්පත්තියවත් වෙන කිසි දෙයක් නෙවෙයි පින්නතුනි. සචිත්ත පරියෝ දපනං කියපු ආකාරයට අප කොයි තරම් දුරට හිත පිරිසුදු කරගෙන තියෙනවද? අපේ හිතර නැගෙන රාගය, ද්වේෂය, මෝහය කොයි තරම් අපි දුරු කරගෙන තියෙනවාද කියන කාරණය මතයි අපේ සතුට තීරණය වන්නේ. අනේ සතුට බුදුදහමත් අනෙත් අපේ සාමාන්‍ය අධ්‍යාත්මික හෝ අපේ ලෞකික ජීවිතයත් අතර ලොකු වෙනසක් තියෙනවා. අපේ එදිනෙදා ලබන සතුට බොහෝ විට තියෙන්නේ අනාගතයේ දවසක. ඒ නිසා අප නිතරම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ ලක්ෂණය තමයි අපි හිතන්නේ දැන් තමන් කටයුත්තක් කරනවා නම් අන්නේ කරන කටයුත්ත කළ ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය අපේ ජීවිතේ. කුඩා ළමයෙකුගේ ඉඳන් ළමෙක් මව් කුසට පිළිසිඳ ගත්ත දවස් ඉඳලාම අපි මෙහෙම තමයි හිතන්නේ. මව් කුසට පිළිසිඳ ගත්තාම හිතන්නේ දරුවෝ ලොකු වුණාම ඒ සතුට කියලා. ඊට පස්සේ හිතන්නේ මාස ගණන සම්පූර්ණ වෙන දරුවෝ බිහි වුණාම ඒ කියලා. ඊට පස්සේ දරුවෝ බඩ ගන්නකොට කියලා. ඇවිදිනකොට කියලා. කතා කරනකොට කියලා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපි හිතන්නේ දරුවෝ ඉගෙනගෙන රැකියාවක් කළා. දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ සතුට කියලා. ඒ ඔක්කොම හැරිලා බලලා ඉවරනකොට මොකද වෙන්නේ? දරුවා තමන්ගේ ළඟවත් නැහැ. ඒ වගේම තමන්ගේ රූපේ හුඟක් වෙනස් වෙලා වයසට ගිහිල්ලා. අර ලස්සන තිමිට යෝන් වාසියයි ශරීරේ හුඟක් වෙනස් වෙලා ඇතැමිට හැරමිජෙකුත් අතර ඇවිල්ලා සමහරට බෝකරෙකුත් අතර ඇවිල්ලා සමහරට රෝද කුටුවකුත් ලැබෙනවා. අපි බොහෝ විට හිතන්නේ මේ සතුට ලැබෙන්නේ අනාගතයේ දවසක කියලා. මේක තමයි සාමාන්‍ය ජීවිතයේ ලක්ෂණය. නමුත් වෙනතනි ධර්මයේ කියන්නේ මොකන්ද? ධර්මයේ සුවිශේෂ ගුණාංග තියෙනවා සංදිත්තික අකාලික කියලා. සංදිත්තික කියලා කියන්නේ මේ ජීවිත කාලයේහි, අකාලික කියන්නේ මේ මොහොතේම එහි ආනිසංස දැක ගන්න පුළුවන්. අප සැබෑලෙසම ධහමට පැමිණියා නම් ඒ සතුට මේ මොහොතේම ආරම්භ වෙනවා. හරියට ලිඳක උල්පතකින් වතුර උනන වගේ අපේ ජීවිතයට ආධ්‍යාත්මික සතුට නැමැති මේ දිය දහරා ගලාගෙන යනවා පින්නතුනි. අනේ දහම තුල අපි තේරුම් ගන්නට ඕන එහි ඉහලින් අපට පුහුණු කරන්න තියෙන මොකද්ද කියලා. ධර්මයේ කියන්නේ පින්නතුනි හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක්. අනේ සාගරය එකපාර ගැඹුරු වෙන්නේ නැහැ. ධර්මයක් පින්නතුනි වගේ. ධර්මයේ ටිකින් ටික ගැඹුරට යන්නේ. ඊටාම සරල කාරණේ ඉඳන් මෙලොව ජීවිතයේ සාර්ථක කර ගැනීම, මරණින් මතු ජීවිතයේ සුගතිගාමි කරලීම හරහා සම්පූර්ණම අවිද්‍යාව දුරු කරලා රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ කියන සියලු කෙලෙසුන්ගෙන් දුරු කිරීම දක්වා වූ ගමන් මඟ මේ දහම් තුළ විස්තර කරනවා. පින්නතුන් අපි දක්ෂ වෙන්නට ඕන මේ දහම් මඟ ඊටාම මනවින් තේරුම් ගන්න. සහ විශේෂයෙන්ම මේ මොහොතේ අපි මේ දහම් මගේ කොතනද ඉන්නේ කියලා අප අප ගැනම තේරුම් ගන්නට ඕන. මෙතෙන් අපි අවංක වෙන්න ඕනේ පින්නතුනි. ඔබ නුවණැති උගත් පිරිසක් විදියට ඔබ ජීවිතේ හැම දෙයකදීම ඔබ ඉහළම දේ බලාපොරොත්තු වුණා. ඔබ ඉගෙන ගන්නකොට හොඳම විෂය ධාරා ඉගෙන ගත්තා. ඔබ රැකියාව තෝරගන්නකොට ඉහළම රැකියාව තෝරගත්තා. ඔබ ලෝක රටක් තෝරගන්නකොට ඉහළම රට, ඉහළම ස්ටේට් එක, ඉහළම සිටි එක, ඉහළම නිවස, ඉහළම වාහනේ, ඉහළම ඩිවයිසස් මේ හැම දෙයක්ම ඔබ තෝරගෙන තියෙනවා. ඔබේ ඉලක්කට ළඟා වෙලා තියෙනවා. අන්නේ ඒක නොදෙවෙන විදියට පින්නතුනි ධර්මයේ ළඟදී අපි දක්ෂ වෙන්නට ඕන. මේ ධර්මයේ කියන්නේ සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන නැවුම්ම මිහිරිම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මයේ ඇසීම සවනානුත්තරිය කියලා කියනවා. අපේ දේශවනලින් අහන වටිනාම දේ තමයි සැබෑ ධර්මයක් ශ්‍රවණය කිරීම සවනානුත්තරිය. සවනානුත්තරී විදියට ධර්ම ශ්‍රවණය කරද්දී අපි තේරුම් ගන්නට ඕනේ එහි මුලපටම කරුණු දිනු වෙන කොහොමද කියලා. ව්‍යංගපජ්ජ සූත්‍ර වැනි සූත්‍රවලදී පැහැදිලි වෙනවා, විශේෂයෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම ඉදන් ඉහළම ප්‍රඥාව දිනු කිරීම දක්වා අපේ ආයුතු ගමන් මඟ විස්තර කරනවා. ව්‍යංගපජ්ජ කියලා දීඝ ඥානකෝලිය කියන ගෘහපතියා වරක් බහතුන් වහන්සේට ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි අපේ මෙලොව ජීවිතය සාර්ථක වෙන්නත් මරණින් මතු ජීවිතය සාර්ථක වෙන්නත් හේතු වෙන කරුණ දේශනා කරන්න කියලා. ඉතින් බුදුහාඳුර මුලින් පටන් ගත්තේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමය. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. ඉගෙන ගන්න කාලේ නම් මහන්සිං ඉගෙන ගන්නට ඕන. ඔබට, අනිත් අයට, සමාජයට, ලෝකයට වැඩි කාලයක්, වැඩි පිරිසකට යහපතක් සිදුවන රැකියාවක් තෝරගන්නට ඕන. යතර විශේෂ රැකියා දෙකක් අපිට බුදුදහම තුලින් දැක ගන්න පුළුවන්. එකක් ගුරු වෘත්තියට සම්බන්ධ රැකියා, අනිත් එක සෞඛ්‍යයට සම්බන්ධ රැකියා. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ අංශවල රැකියා කරන අය. ඔබ රැකියාවක් වගේම ඔබ පින්කමකුත් කරන අය කියලා ඔබ සතුටටපත් වෙන. පින්නතුනි, මහන්සියෙන් ඉගෙන කියාගෙන දෑතේ වීරියෙන් මහන්සිය ඉගෙන ගන්නට ඕන. මහන්සියල හරියම කරන්න ඕන. ඒ වගේම තමන්ට හොඳ මිතුරන් ඉන්නට ඕන. ඒ හරියම කරන ධනය මනවින් සුරක්ෂිත කරගන්නට ඕන. ඒ හම්බ කරන ධනයට අනුරූප විදියට වියපෑදන් ටික කර්මනාකරණය කරගන්නට ඕන. මෙන්න මේක තමයි සාර්ථක ජීවිතයක මූලික පදනම. මම හිතන ඔබ හැම දෙනෙක් මේ කාරණේ මනවින් කර්මනාකරණය කරගත්තු අය. එතන බොහෝ දෙනෙක් ඉන්න අය ඔබ. ඒක තමයි ආරම්භය. නමුත් ඒක නෙවෙයි අවසානය. මේ ධනෙ කොච්චර තිබුණත් අපිට මේ ධනිය තුලින් සැබෑ තෘප්තියක් ලබන්න බෑ. රටපාල සූත්‍රය සඳහන් කරනවා, ඇයි අපිට ධමයක් අවශ්‍ය? ඇයි ශාස්ත්‍රවරේ අනුගමනය කළ යුත්තේ කියලා. ඇයි අපිට ධර්මයක් අවශ්‍ය? කාරණා හතරක් දක්වනවා. උපනීයති ලෝකෝ අද්දෝ, අප නිරතුරුව වියපත් වෙමින් ඉන්නේ. අපි කැමති වුණත් නොවුණත් අපේ ශරීරය නෙන්නම වියපත් වෙනවා, මහලු වෙනවා. පින්නතනේ අපි මේ හැරමිටිය වෝකර් එක සොයාගෙන යන ගමනක් මේක. අපි අනාගතයේ කොච්චර සිහින ලෝකම අවාගෙන හිටියත් යථාර්ථයේ මේක. මේකෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ නිසා අපට ධර්ම අවශ්‍ය වෙනවා. උපනීයති ලෝකෝ අද්දෝ, අත්තාන ලෝකෝ අනවිස්සරෝ. අපට පාලනය කරන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා. අපි හිතුවට අපට ඔක්කොම දේවල් පාලනය කරන්න පුළුවන් කියලා, ඒක පිනුතේ ඉතාම සීමිතයි. ඉතාම සීමිත කාලයක් අපේ ජීවිතය අපේ පාලනය තියෙනවා. වැඩි දෙයක් සබා බලන්න අපේ කොණ්ඩේවත් අපට පාලනය කරන්න පුළුවන් වුණාද? කොච්චර උත්සාහයක් දැරුවද අපේ කොණ්ඩේ පාලනය කරගන්නේ? මේ කෙස්නස් ටික පාලනය කරගන්න බැරි වුණා නම් පිනුතේ අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක තමයි අත්තාන ලෝකාන විස්සරෝ කියලා කියන්නේ. අපට අපේ ජීවිතය ගැන ඉසුරුමත් බවක්, අධිපති බවක් නැහැ. අපි වියපත් වෙනකොට, අපි මරණය කරා ළඟා වෙනකොට අපට කොයි තරම් ශක්තියෙන් ධනෙ උගත්නම් අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ මොනව කිව්වත් අපට කිසි දෙකින් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ නිසා අපට ධර්ම අවශ්‍ය වෙනවා. අත්තාන ලෝකෝ අනවිස්සරෝ. ඊළඟට අස්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. අපි අන්තිම දවසේ මේ තියෙන සියලුම සම්පත් අත්හරින සිද්ධ වෙනවා. ඒක ඇසිපිය ගහන මොහොතෙන් පින්නතුනි, වසර 50ක, 60ක, 70ක, 80ක, 85ක ජීවිතේ සියලුම සම්බන්ධතා අවසන් වෙනවා. මේ ශරීරයත් අපට හිමි වෙනවා. අස්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනීය. මෙන්න මේ නිසා අපට ධර්ම අවශ්‍ය වෙනවා. ඊළඟට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මේ ලෝකයේ ස්වභාවය තමයි කොයිතරම් දේවල් ලැබුණත් අප සෑහීමකටපත් වෙන්නේ නැහැ. යලි යලි පරිගම්බ කරන්න, තවත් උපයන්න, තවත් වැඩි කරගන්න තමයි සාමාන්‍ය ජීවිතයේ ලක්ෂණය. අපේ ආශාවේ අවසානයක් නැහැ. මෙන්න මේ නිසාත් අපි ධර්මය කරා යන්නට ඕන පින්නතුනි. සැබෑ ධර්මයක් කරා යා යුත්තේ මෙන්න මේ කාරණා හතර නිසා කියන කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. රට්ඨපාල හාමුදුර සඳහන් කළා බුදුහාඳුරන්ගේ අසා දැනගෙන. රට්ඨපාල හාමුදුර ඉතාම භද්‍ර යෞවන වයසේදී ඉතාම ධනවත් කුමාරයෙක් සීල සම්පත් අත්හැරලා පැවිදුනේ මෙන්න මේ ජීවිත අභියෝග වලට මුහුණ දෙන්න බැරි නිසා, භෞතික වශයෙන් මුහුණ දෙන්න බැරි නිසා ආධ්‍යාත්මික වයිට සූදානම් වුණා. මෙන්න මේ ගමනේදී පින්නොත්න අප තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අප සතුට සැනසීම හොයාගෙන යන ගමනේදී සැබවින්ම අපේ සතුට තීරණය මොකක් මතද කියලා, ඒ තමයි මනසාචේ පසන්නේන භාසතිවා කතු කරවතිවා. අප පිරිසිදු මනසින්, පුණ්‍යකාමී මනසින්, කුසල සහගත සිතින් යමක් කියනවනම්, යමක් කරනවනම් අපට එහි ආනිසංස විදියට සුඛං අන්වේති, සැපය තමන් කරා පැමිණෙනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අප ලබන පළවෙනි පියවර මේක පිනතන. මෙන්න මෙතෙන්ට තමයි අපි මුලින් විශ්වාසය තියාගන්නේ. අපේ හිත පිරිසිදුව තියෙනකන් අපි කරන කියන දේවල් යහපත් දේවල් අපේ ජීවිතයට සතුට එන්නේ. අපට සතුට ලැබෙනවා, අප වටහායින අනිත්‍යයට තියෙතුලින් සතුට ලැබෙනවා. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබ්බ ගමන්ම අපේ ජීවිතයේ වෙනම හැරවුම් ලක්ෂ්‍යයකට යොමු වෙනවා. අපේ ජීවිතයේහි මංගල කරුණ සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මංගල සූත්‍රේන කාරණා ටික අපේ ජීවිතය තුළින් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මාතා පිතූ පဋාණං, මව්පියන්ට සැලකීම, පුත්තදාර සංඝෝ, දූ දරුවන්ට සැලකීම, සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, අයහපතින් මිදීම, දන් දීම, මෙන්න මේ වගේ මංගල කාරණා ගාන අපේ ජීවිතය තුළ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මෙන්න මේ තමන්ගේ මනස ගැන බුදුදහමේ සඳහන් කරන මේ කාරණේ ගැන විශ්වාසය තැබු පමණට. අපි නිතරම බලන්නේ අපේ හිත ඉතාම ලස්සනට තියාගන්න, විශේෂයෙන් අපේ හිතට දැඩිසේ පීඩා දෙන ලෝභය සහ ద్వේෂය පුළුවන් තරම් අඩු කරගන්න අපි උත්සාහ කරනවා. අනේ සඳහා තමයි අපට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අවශ්‍ය වෙන්නේ. නිතරම යමක් යම් කිසි කෙනෙකුට දෙන්න බලාගෙන ඉන්නේ. ආමාශයෙන් තමන්ගේ නිවසට එන කුරුල්ලෙකුට කෑම ටිකක්, වතුර ටිකක් දෙන්න පුළුවන් මට්ටමේ මානසිකත්වය හරි අප නිතරම ඉන්නට ඕන. ඒක පිනුතුනේ නිරතුරුවම කරන්න ඕන. ඔබ බොහෝ දෙනෙක් මාසිකට සැරයක් දානයක් දෙන අය, අවුරුදු පතා ඇතැමිට ලොකු පින්කමක් ගෙදර කරන අය, ඒව හොඳයි. ඒ අතරින් පිනුතුනේ නිරතුරුව මේ දානය තමන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නට ඕන. ආමාශයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් ඉදරක් හරි ඔබේ දෑතින් ඔබේ නිවසේ පූජ වෙන්නට ඕන. ඔබ හැම දෙනෙක් මේක කරන අය කරනවා නම් සතුට වෙන්න. ඒ වගේම ඔබේ වත්තට එන සතුන්ට වතුර ටිකක් ඔබ හැමදාම පිරිසිදු භාජනයක තියන්න. මෙන්න මෙතනින් ආරම්භ වෙන දානේ ආමිස දානෙන් ආරම්භ කරලා අභය දානෙන් දිනු වෙලා ධර්ම දානෙන් වඩා සෝභමන වෙන්නට ඕන පින්නතන. ඒ වගේම මේ අප දීපු දානයන් අපේ මතකයේ රැඳෙන්නට ඕන පින්නතන. දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒ දානයේ ශාගානුසුති භාවනාවක් වෙන්නට ඕන. තමන්ට මතක් වෙනකොට, සිහි කරනකොට හොඳට මතක් කරන්න පුළුවන් දානමය පින්කම් ටිකක් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙලා තියෙන්නට ඕන. ඒකෙන් කියන්නේ නැහැ පින්නතුන් ලොකු දානයක් දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. ඔබ කෝඹියෙකුට දීපු බත් ඇටයක් වෙන්නත් පුළුවන්. ඔබ සතෙකුට ඔබ නිරාහාර විඳගෙන බඩගින්නෙම ඉන්න වෙලාවක දීපු කෑම පාර්සලයක් වෙන්නත් පුළුවන්. ඇතැමිට ඔබ කරපු මහා ලොකු දානකට කඨින චීවර පූජාවකට වඩා ඔබට මතක් වෙන්නේ ඔබ බඩගින්නෙන් ඉඳගෙන වෙනත් කුසගින්නෙන් ඉන්න කෙනෙකුට ඔබ බත් පිනක් පූජා කළා නම්. අන්නේ ඔබේ මතකයේහි බොහෝ කාලයක් හැඳෙනවා. ඔබ දන්නව ගැමුණු රජතුමා බොහෝ පින්කම් කරපු කෙනෙක්, රුවන්ලි සෑවැනි මහා ඉදිකිරීම් කරපු කෙනෙක්. නමුත් එතුමාට අවසාන වතාවේ මතක් වුණේ මොන පින්කමද? අර කැලෑවේහි අතරමං වෙලා යුද්ධේ ඉන්න වෙලාවේදී, බඩගින්නේ ඉන්න වෙලාවේදී එතුමාගේ කෑම ටික ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරපු මතකයයි වෙලාවේ. අන්නේ වගේ තමන්ගේ ජීවිතයේහි සදා නොමකෙන දාන මෙපින්කම් ඔබේ ජීවිත තුළ තියෙනට ඕන. ඒ වගේම සීලය. ඔබ රැකෙන පංච සීලය නිතර නිතරම ඔබ සිහි කරන්න ඕන. මම මේ වගේ සීලයක් රැකෙන කෙනෙක් කියලා. ඊළඟට මෛත්‍රී භාවනාව හෝ තමන් කැමති සමත භාවනාවක් පුළුවන් තරම් ජීවිතේ පුහුණු කරගෙන නීවරණ දුර වෙන මට්ටමට හිත පිරිසුදු කරගන්නට ඕන. මෙන්න මෙතනින් පීති සුඛ කියන ධානාංග මට්ටම දක්වාම අපේ හිත දියුණු කරගන්න පුළුවන්. අපේ ජීවිතයේ ආරම්භයේ සතුට ලබන ක්‍රමය මේ සඳහන් කළේ. මෙන්න මෙහි ප්‍රතිඵල විදියට පින්නතුනි, අප ජීවිතයේ කොයි මොහතක මිය ගියත් අපට රැකවරණයක්, අපට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මොකද අපි කිසි දවසක මිනිස් ආත්මභාවයෙන් පහළ තැනකට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. පින්නතුනි නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න. මම ජීවිතයේ කිසියම් අවස්ථාවක මිය ගියොතින් මම ඊළඟට යන්නේ කොයි තැනකටද කියලා මොහොතක හරි කල්පනා කරලා තියන්න. මේ මට්ටමෙන් හෝ මීට වඩා ඉහළ තැනක සිත ප්‍රතිසන්දි ගන්න පුළුවන් මට්ටමට ඔබේ හිත ඔබ රැකගෙන දින්නේ කියලා බලන්න. මේක තමයි ද මිරර් ඔෆ් ධම්ම කියන්නේ. ධම්ම රිෆ්ලෙක්ෂන් කියන්නේ මේක. මේක නැත්තම් පේනොත් මේ විශ්වාසය හැකි තාක් ඉක්මනින් මේක හදාගන්න. මේ විශ්වාසනීයත්වය නැත්තම් පේනොත්නි අපි කොච්චර දක්ෂතා තිබුණත්, කොයි තරම් ධනෙ තිබුණත් අප සාර්ථක ගුණ වෙන්නේ නැහැ. මේ විශ්වාසය ගැන සංඛාරුප්පත්ති කියන සූත්‍රය තම ලස්සන්ට දේශනා කළ තියෙනවා. අපි ඉපදෙන තැන විතරක් නෙවෙයි, මනුස්ස ලෝක එනවනම් අපි ඉපදෙන ප්‍රදේශය, ඉපදෙන කුලයත් අපට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් විශ්වාසයක් මේ ධර්මය තුළින් අපට දීලා තියෙන පිනතුනි. බුදුදහමේ කුලභේදය අගය කරන්නේ නැහැ. නමුත් සමාජ සම්මත විදියට යම්සි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් පින්කම් කරලා ඒ අවස්ථාව තිබු කරගන්න පුළුවන්. බෝසත්වරයෙක් පිනතුනි මේ මනුලොව අවසන් වතාවට පහළ වෙනකොට මේ ටික බලනවා. ඉපදෙන කාලය, ඉපදෙන රට, ඉපදෙන ප්‍රදේශය, කුලය, මව, මේ ඔක්කොම ටික බලන පිනතුනි. ඒ සම්මත විදියට ඒ කාලේ තියෙන ඉහළම කුලය තමයි ඉපදෙන්නේ. ඇයි ඒකට හේතුව? මේ ලෝකෝත්තර දහමක් ලෝකෙට කියන්න බෑ පල්ලෙහා කුලයක ඉපදුණා කියලා. පහළ කුලේ ඉන්න අයගේ අයිතිවාසිකම් ටික දිනාගෙන දෙන්න බෑ, දිනලා දෙන්න බෑ ඉහළ පහළ තැනක ඉපදුණා කියලා. ඉහළම තැනක ඉපදුණා කියලා තමයි ඒ අභිමානය තියෙන්නේ. අර පහළ ඉන්න කෙනා ඉහළම තැනකට ඔසවා ගන්න. ඉහළ කුලයක ඉපදෙන්නේ මාන්‍ය වැඩි කරගන්න නෙවෙයි පින්නතුනි. අර කුල ભેදෙන් අසරණ වෙලා ඉන්න අසාධාරණ පත්තිලින ලෝකයක් නිදහස් කරන්නයි ඒ මනස ඒ විදිහට සංසන්නේ. ඒ නිසා මේ සිදු කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් අපට මේ අවකාශය ලැබෙන්නට ඕන පින්නතුනි. අන්න ඒ මට්ටමට අපේ හිත හැදෙන්නේ අප මේ ලෝකයක් තුල වාසය කිරීමේ මානසිකත්වය මත. නැත්තම් අප වටා ලෝකයක් ඇතැයි කියන මානසිකත්වයෙන් තමයි අප මේ ගමන මේ විදිහට යන්නේ. හැබැයි මේ ගමන සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන ගමනක් නෙවෙයි පිටුතුනි. මේ ගමන අප ගියාට පුඤ්ඤාභි සංඛාර සිද්ධ කළත් ආනන්ජාභි සංඛාර නම් වූ අරෝපාවචර ධ්‍යාන ලබන මට්ටමේ කුසල කරන්නේ. සියලක්ම කරන්නේ අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ පටිච්චසමුපාද චක්‍රය තුල ඉඳගෙනම කරන්නේ. මෙවැනි මට්ටමට පත්වෙච්ච අය බුද්ධ කාලයේ ඊට පෙරත් හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඇතැම් අය ධ්‍යාන මට්ටම දක්වා හිත දිනු කරගෙන හිටියා. මනස ලෝකයේ දහවල් කෑම අනුභව කළා. දිවා විහරණය සඳහා බඹලොව ගිහිපු අය, ඉරිදි බලෙන් බඹලොව ගිහිපු අය එකල හිටිය පිළිමට. එවැනි ලෝකයකට තමයි සම්මා සම්බුදුතුමෙක් පහළ වුණේ. අන්නේ පහළ වෙන වහන්සේ සුවිශේෂ ධර්මයක් දේශනා කළා. ඒ තමයි මේ සසර දුකින් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. මේ කරණීයමෙත සූත්‍රයෙන් පිනුතු මේ සඳහන් කරන්නේ අන්නේ ඒ ගමන් මගේදී අපට ලැබෙන මඟ සලකුණු ගැන අපට කිසියම් විදියෙහි ඡායාවක් මේ සූත්‍රය තුලින් පැහැදිලි කරනවා. ආරම්භයේදී සක්කෝ උජෝජ සූජෝජ සුවචෝ මුදු අනතිමානියාදී ගුණ 14ක් සඳහන් කළා. සීලය සඳහන් කළා තියෙනවා. නච බුද්ධං සමාචරේ කිංචී යේන විඤ්ඤෝ පරිඋපදීයං කියලා. මේ ලෝකෝත්තර ධර්ම ගැන පැහැදිලි දැක්මක් ඇති වුණොත් අපේ ජීවිතය තුළ નિરાයාසෙන පිළිටන ගුණාංග ටිකක් මේ තියෙනවා. මේවා කියන උතුරි කටපාඩම් කරලා පුහුණු කරණ ඒවා නෙමෙයි මේවා. මේවා දැනගෙන ඉන්න ඕන කොමටද? අප සැබෑලෙසම ධම්මකට වැටිලා ඉන්නවා. ඒ ධම්මගේ ඉදිරියේ කරා තමන් ගමන් කරන කෙනෙක් බව දැනගන්න හඳුනගන්න තියෙන ලක්ෂණ මේවා. ඊළඟට මැද කොටසෙන් සමාධිය විස්තර කරනවා. මෛත්‍රිය භාවනා පාදක කරගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ලක්ෂණ විස්තර කරනවා. මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන් ළඟ ඉන්න දුර ඉන්න අපේ ඇස් දෙකට පෙනෙන නොපෙනෙන දිග මධ්‍යම කුඩා සියුම් උස සරසට ඉන්න හැම තැනම සත්‍යයන් අසම්බාධං අවේරං අසපත්තම් ඒ සියලුම සත්‍යෝ සෝපත්‍යත්වයෙන් මේ සිත පතුරවන සමාධිය විස්තර කරනවා. කොච්චර එක දිනු වෙනවද? මාතා යතානි යම් පුත්තං ආයුසායක පුත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට යම් සෙනෙහසකින් දිවි පරදුවට තබා ආරක්ෂාව පෝෂණය ලබා දෙනවා නම් අන්න එවැනි මෙත් සිතකින් මුළු ලෝකයක් දෙසාප බලන්නට ඕන. පින්නතුනි මේ ගුණාංග ටික අපට සුගතිගාමි වෙන අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදියට හොඳට දාන දීලා හොඳට පංචශීලයේ පිළිහිදලා සාමාන්‍ය විදියට නීවරණ අඩු කරගෙන හිටියත් සසර ගැන අවබෝධයෙන් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ සුගතිගාමි වෙන ගුණාංග ටික තමයි මංගල සූත්‍රයේ දැක්වෙන්නේ. අමර තාතර සලකන එක, යුතුයකම් කරන එක, දන් දීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡාව, වරදින් මිදීම, කෘතවේදීත්වය, ගරුකල යුක්තණ්ඩ ගරු කිරීම මේ ගුණාංග ටික පිනවතුනි සුගතිගාමි වෙන දින ගුණාංග. නමුත් අද අප මේ කතා කරන මේ කුද්දක පාඩ සහ සුතනිපාතේන කරණිමෙත සූත්‍රය ඒ වගේ සාමාන්‍ය ගුණ ටිකක් නෙවෙයි පිනවතුනි මේ කියන්නේ. මේ ගුණාංග මොනවද? ආරම්භයේදීම දක්වනවා කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් අන්නේ ශාන්ත පදයේ කැමති කෙනා විසින් කළ යුතු දේවල් මේ සඳහන් වන්නේ. මොහොකටද ශාන්ත පදය කියලා කියන්නේ? ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ නිරෝධෝ නිබ්බානං කියන මෙන්න මේ නිවන කරා යන ගමන් මාගේ තියෙන මඟ සලකුණු ටික තමයි මේ තියෙන්නේ. මේ ලක්ෂණ ටිකෙන් ගියේ දොරේ වැඩ ටික ලක්ෂණ කරගන්න, දක්ෂව කරන්න, ක්‍රීඩාව ලක්ෂණ කරන්න, අධ්‍යාපනයෙන් ඉහළට ලකුණු ගන්න ඒව සඳහා තියෙන කාරණා ටිකක් නෙවෙයි වෙනුතුනේ මේ තියෙන්නේ. ඒව බලන්න ඕන නම් වෙනස් සූත්‍ර බලා ගන්න. ව්‍යංගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය, ඒ වගේ සූත්‍ර වලින් සිංහල වාද සූත්‍රය කියවලා බලන්න. නමුත් මේ සූත්‍රයේ තියෙන පින්තුනි සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගට හරවලා ඒ ශාන්ත පදිය කරා යන ගමනේදී තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණ නිකන් හටගන්නේ නැහැ පින්තුනි. මේ සූත්‍රයේ තියෙන අවසාන ගාථාව තමයි සුවිශේෂීම ගාථාව. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපෙමින දර්ශනයකට පැමිණියෝ. දර්ශනය දර්ශන සම්පත්තිය, දිට්ඨි සම්පන්න බව, සම්මා දිට්ඨිය, දසන අනුත්තරිය, දසනේන පහතබ්බ ආදී වචන වලින් බුදුදහම් තුළ විස්තර කරන්නේ මේ දර්ශනය විෂන් එක. විෂන් ඉස් ෆස්ට් දෙන් විෂන්. නිතරම බුදුදහම තුළ අගය කරන්නේ දර්ශනය. භාගතුන් වහන්සේ කෑ දේශනා කළේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොවාජානතෝ නොවාපස්සතෝ කියලා. මහණෙනි මා ආස්තවයන්ගේ ශෛවීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දකින කෙනාටද? මොකක් දන්න කෙනාටද? දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාට. භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා, ජීවිතේ යම්සි දුකක් එනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව අඩු කෙනාටයි, ප්‍රඥාවන්ත කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. යම්කිසි වෙලාවක අපේ හිතට දුකක් ඇති වෙලා තියෙනවා නම් අවංකව තේරුම් ගන්න තමන් මේ වෙලාවේ අවිද්‍යාවෙන් ඉන්නේ කියලා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ අවසාන ගාථාවෙන් සඳහන් කරන අනේ දර්ශනය, දිට්ඨින් චනුපගම්ම සීලවා. අප සිල්වන්ත වෙන්නට ඕන කොහොමද? දෘෂ්ටීන් වලට නොපෙමින. දෘෂ්ටීන් මූලික වශයෙන් එකක් තියෙනවා, සක්කාය දිට්ඨිය කියලා. ඒක සාස්තුතුචේද කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒක බෙදලි කියලා අවසානයේ දෘෂ්ටි 62ක් දක්වා ඒක විකාශනය වෙනවා. මොකක් මේ දිට්ඨිය කියලා කියන්නේ? ඒ තමයි ඒ කොලෝකයක් ඇත හෝ නැත කියන දෘෂ්ටිය. ඒක අපි හිතන්නේ නෝ අප වටා ලෝකයක් ඉස්තර වශයෙන් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි හිතනෝ නෑ කියලා. දැන් මෙතන ඉඳන් කතා කරන්නේ පින්නොතින පරමාර්ථ සත්‍යය ගැන කාරණා ටික. අපි මුලින් අර දාන සීල භාවනා සඳහන් කරලා සුගතිගාමී වීමේ මාර්ගයේදී සඳහන් කළේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන ලෞකික සත්‍ය තුල ඉඳගෙන ලෞකික සම්මාදිතිය ඉඳගෙන ජීවිතය සාර්ථක කරගන්න විදිය. දැන් කතා කරන්නේ ඒක නෙවෙයි. මේ සූත්‍රයට පදම වුණ පදනම් වෙන්නේ ලෝකෝත්තර දර්ශනය. ඒ මොකද්ද? කච්චාන ගොත වැනි සූත්‍රවලදී භාගතුන් වහන්සේ දේශනා කරනවා රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හේතු නිසා හටගත් ස්කන්ධ පංචකයේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ලෝකේ ඇතයි කියලා ගත්තොතින් ඒක සංසුතන්තය. දිගින් දිගටම සත්‍යයක් යනවා කියන අදහස. අපේ ඇහැට පේන රූපය දිගින් දිගටම තියෙනවා කියන දැක්ම මේක වැරදි අදහසක්. ඊ අදහසින් නික්මිල කෙනෙක් එහෙනම් කිසිවක් නැහැ කියලා කියනවා නම් ඒකත් වැරදි අදහසක්. ඒක නාස්තිකවාදය. ඒක උච්ඡේද දෘෂ්ටිය. හේතු ඇති කල්හි රූපාදිස්කන්ධ පංචකය හට ගන්නවා. අපි ඇහැට රූපයක් පතිත වෙනකොට ස්කන්ධ පංචකයක් හිදී ක්‍රියාත්මක වෙනවා. අන්නේ හට ගන්නා වූ ස්කන්ධ ටික හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුව නිරෝධ වෙනවා. අනේ නිරුදුනාට පස්සේ අපේ තියෙන විද්‍යාව නිසා අපි හිතන්නේ සාමයේ විදිහට තියෙයි කියලා. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේකෙන් තමයි සාස්ත්‍රය අන්තයට යන්නේ. අපි දැකපු අහපු දේවල් තාමත් ඒ විදිහට තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. සමහර අමතක වෙලා මේ මොහොතේ තියෙනවා. හැබැයි අමතක වෙච්ච දේවලුත් පින්නතුනි අර කම්පියුටරේ ස්ක්‍රීන් එකේ හරියට ඒ ෆයිල්ස් ටික මිනිමයිස් කරලා පාලේ හදාලා තියෙනවා වගේ. ඒ මිනිමයිස් කරපු ෆයිල්ස් ටික රෑට නිදෙදී හීනවලදී නැවත ස්ක්‍රීන් එකට එනවා. අපේ අතීතයේ හිටපු අම්මල තාත්තලා කියල සියලු කවුරුවත් ඒ හිනෙදි මිය ගිහලා නැව ඔක්කොම ඉන්න කට්ටිය ටික. මෙන්න මේක තමයි සමුදයන්තිය සාස්වතන්තිය අපි වාසය කිරීම. මෙන්න මේ අන්තයේ නැති දහමේ ටිකක් ශ්‍රවණය කරනකොට අපි හිතන් ඉන්නේ නේද ලෝකයක් නැහැ කියලා. කිසිම දෙයක් නැහැ, හිත විතරයි තියෙන කියලා කොයි විඥානවාදයේ පැත්තේ යනවා, නැත්නම් නාස්තිකවාදයට යනවා, එහෙම නැත්නම් අහේතුක අපහච්චවාදයට යනවා. මෙන්න මේ කිසිවකට නොගිහිල්ලා මේ හේතු ඇති කල්ලි හටගත් අවුරුප ආදී ස්කන්ධ ටික හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියලා දැක්වතින් අපි අර සමුදයන්තේ ඉඳලා සාස්වතවාදීනොත් මිදිලා සාස්වත උච්චේ දෙකෙන දෙකෙන්ම දුර වෙන විදිහට දර්ශනයක් ඇති කරගන්න. මේ දර්ශනයේ පදනම් වෙන්නේ මොකද්ද? හේතුඵල දහම, ආර්ය න්‍යාය, නැත්නම් බුදු දහමේ තියෙන මූලික ඉගැන්වීම පටිසම්පාදේ. ඉතිමස්මින් සති දම්හෝති ඉමස්මින් අස දෙනල් නොහොති. මේ ඇති කල්ලි මේ තියෙනවා මේ නිරෝධ වීම මේ නිරුද්ධ වෙනා කියන කාරණය. එහැට රූපයක් කති දෙන අවස්ථාව දිස්කන්ධ ටික ක්‍රියාත්මක වෙනවා. ඒ කවුත්වා සම්බුතං හුත්වා නවවිසති පෙරනොති බී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි එකට අපිට ඕනන් ආයි බලනවා නම් ආයි නැවති ස්කන්ධ ටික ස්පර්ශ කරගන්න පුළුවන්. හැබැයි ඒක අර මුලින් තියෙන එක මෙතෙන්ට ආව නෙවෙයි අලුතෙන්ම අපේ විඥාණයට අනුව නිර්මාණය කළ දෙන ඇස් කන්න ආසාදී ආයතන වලින් මේ මොහොතේ ඊට සාපේක්ෂව ගොඩනගාගෙන ලෝකයක් අපි එකවරක් කණ්ණාඩිය ළඟට යනකොට අපේ රූපය කණ්ණාඩියේ පෙනී සිටිනවා අපි ඒ කණ්ණාඩිය ළඟින් පැත්තකට ඇවිල්ලා ආය යනකොට අපට ඒ වගේම රූපයක් පේනවා හැබැයි කලින් පෙනිච්ච කණ්ණාඩිය රූපයේ තිබුණද අපි ඊළඟට යනකම් නෑනේ ඒ වගේම තමයි පේනොතනේ ඔබ වාහනය පාක් කරලා ආවනම් ඒ පාක් කරන වෙලාවේ නික්මිච්ච එක කණ්ණාඩිය මෙහාට ආව වගේ ආය ඔබ එතෙන්ට යනකොට ඔබ යන්නේ නැවත අලුතෙන් කණ්ණාඩිය ළඟට යනවා වගේ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යය පටලවා ගන්න එපා අප මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍යයේ ඇබ්සොලියුට් ට්‍රූත් එක මේ දර්ශනය තමයි නිවන් මඟ මුණ ගැහෙන්නට ඒ මාර්ගයේ මුණ ගැහෙන්නට හේතු වන දර්ශනය. එතකොට මෙන්න මේ දර්ශනය තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. මෙන්න මේ දර්ශනය අපි අසා දැනගත්තොත් අපේ හිත බාහිර කිසිම දෙයක බැසගන්නේ නැහැ. අපේ හිත වර්තමානයේ මනෝවිඤ්ඤාණය තුලත් බැසගන්නේ නැහැ. නාම රූප කියන අන්ත දෙකෙන් අපේ හිත මිදෙන්නට ඕන. අන්නේ මිදෙනකොට අපට පේන්නේ එකම දෙයයි හැම මොහොතෙම රූපාදී ස්කන්ධ පංචකය හේතු ඇති කල්හි හට ගන්නවා එතනම නිරුද්ධ වෙනවා ඇතිවීම නැතිවීම විතරයි පේන්නේ මෙන්න මේක තමයි ජරා මරණ වලින් නිදහස් වෙන තියෙන ඒකායන මාවත කියන එක ගැන විශ්වාසය තැබීම තමයි පිනතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේකයි මෙන්න මේ අසා දැනගත්තු දැනුම සුතමේ පඤ්ඤාව බවට පත් වෙන්නේ මේ අසා දැනගත්තු දේ ගැන උපරිම විශ්වාසය තියනට ඕන. ඔබ දැනට කවදාවත් නොගිහිපු තැනකට යනවා නම් ඒ යන තැන ගැන කවුරු හරි ඇඩ්‍රස් එක ඔබට දුන්නා තියෙන්නේ. ඔබ මේ ඇඩ්‍රස් එක ගැන ප්‍රශ්න කරනවද? නෑ නේ නේ. ඒ විදිහටම නෙවිගේටර් එක අහගෙන යනවා ඔබනේ. ඔබ ඒ විශ්වාසය තියාගෙන ඉන්නේ ඇඩ්‍රස් එක ගැන. ඔබ කවදාවත් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ, විචාරණ යන්නේ නැහැ. ඔබ ඒ විදිහටම යනවා. ඔබ ඒක විශ්වාස කරනකොට මොකද වෙන්නේ? ඔබට කවදාවත් ගමනාන්තයට ඩෙස්ටිනේෂන් එකට ඔබට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ විශ්වාසය හැමදාම තියාගන්න අවශ්‍ය නැහැ. ඔබ ඒ ගමනාන්තයට ගිය ගමන්ම හවුස් නම්බරය දැක්ක ගමන්ම ඔබට අය කවුරුවත් ගැන විශ්වාසය තියන අවශ්‍ය නැහැ. ඒක ඊට පස්සේ ඔබේ ප්‍රත්‍යක්ෂය. අර සද්ධාති කියන කාරණේ, ඇදහිම කියන කාරණේ එතනින් අවසන් වෙනවා. හැබැයි ඒ ලිපිනේ දීපු කෙනා ගැන තියෙන ප්‍රසාදය අඩු වෙන්නේ නැහැ. සම්පසාදන ලක්ෂණය තියෙනවා, සද්ධාන ලක්ෂණය නැහැ. ධර්මය ගැන අපි වගේ පිනුතුනි. අපි මේ ගමන ගිහිල්ලා ගමනාන්තයට ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ ධර්මයේ දේශනා කරපු කල්යාණ මිත්‍රයන් ගැන අපේ ප්‍රසාදය වැඩි වෙනවා. හැබැයි ඒ කියපු කාරණේ ගැන කවදාවත් අපිට විශ්වාසය තියන අවශ්‍ය නැහැ. ඇයි ඒක අපේ ප්‍රත්‍යක්ෂයක්, අපේ අත්දැකීමක් වෙනවා. එතකොට පින්නතුනි මේ දර්ශනය කියන්නේ මේ ඇත නැත කියන දෘෂ්ටි දෙකෙන්ම මිදිලා අපි සීලයට පත් වෙනට ඕන. ඒ මිදෙන දර්ශනේ යුක්ත වූ සීලයට පත් වෙනට ඕන. මෙන්න මෙතෙන්දී සුවිශේෂ කාරණයක් තියෙනවා මාර්ගය සහ මාර්ග සත්‍ය කියන කාරණය. මේ ආරි සත්‍ය හතරෙම පින්නතුනි දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධය සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේක දැනගත්තොත් තමයි අපි සැබෑලෙසම බුදුදහම දැනගත්තා වෙන පින්නතුනි. ඒක දැන නොගත්තොත් ඇත්තටම පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලාද කියලා අපි දන්නේ නැහැ. මාර්ගය සහ මාර්ග සත්‍යය. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වඩනකොට අපට මේ මාර්ගය සහ මාර්ග සත්‍ය ගැන අවබෝධයක් තියෙනට ඕන. මාර්ගය කියන්නේ මොකද්ද? බාහිර ලෝකයක් තියෙනවා. අන්න ඒ තියෙන ලෝකයේ මම සිල්වන්ත වෙනවා, මම සමාධිය වඩනවා, මම ප්‍රඥා වඩනවා කියන මතේ. මේක තමයි මාර්ගය කියලා කියන්නේ. මාර්ග සත්‍ය කියන්නේ මොකක්ද? මාර්ග සත්‍ය කියන්නේ එහෙම බාහිර ලෝකයක් මේ මොහොතේ නැහැ. මම අත්විඳින මොහොතේ මම නිර්මාණය කරගන්න ලෝකයක් තියෙන්නේ. හැම මොහොතෙම නිරුද්ධ වෙන ලෝකයක් තියෙන්නේ කියලා බාහිර ලෝකයේ Nirodhe දැකලා තමන්ගේ සමාධියට උපකාරවත් පිණිස අරියකාන්තෝ සමාධි සංවර්ධනක වූ සීලයට පැමිණීම. එතෙන්දී ඔහු පිළිපදින්නේ මොන සීලයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධය. ඒ මොනවද? ඒ තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. දැන් ඔහු සම්මා වාචා ඇති කරගන්නේ බාහිර කෙනා ඉන්න නිසා වචනේ සංවර කරගන්න නෙවෙයි. දැන් ඔහු කයින් සංවර වෙන්නේ බාහිර ලෝකෙට උපකාරයක් වෙන නෙවෙයි. දැන් ඔහු සම්මා ආජීවයේ සිද්ධ කරන්නේ රැකියා කරන ස්ථානට යහපතක් කරන්න නෙවෙයි. ඔහුගේ සමාධියට උපකාරයක් වෙන්න ඔහු දන්නා ලෝකෙ මේලා නිරුද්ධ වෙලා තියෙන කියා. මෙන්න මේකයි සමාධි ස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේ තැනට අපට එන්න නම් සම්මා සංකල්පය තියෙනට ඕන, දැහැමි සංකල්පනා තියෙනට ඕන. ඒ දැහැමි සංකල්පනාවට එන්න නම් මේ ධර්මය අහලා සම්මා දිට්ඨිය අපට තියෙනට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙනකොටම නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පන ඇති වෙනවා. අන්න ඒක ඇති වෙච්ච ගමන් පිනොතින අපේ ජීවිතයේ සුවිශාල පරිවර්තනයක් වෙනවා. අපේ කායික වාචික සංවරය ඉහළ මට්ටමට යනවා. ලක්ෂණ 14ක් අපේ ජීවිතේ පිහිටනවා. අර ආරස්කින මාර්ගයට බැස ගැනීමත් එක්කම සක්කෝ මේ ගමන යන අපි දක්ෂ වෙනවා. උජුජ ඍජු අවංක ගමන් මඟකම යන්නේ. සූජුජ වඩාත්ම ඍජු වෙනවා පින්නතුනි. සාමාන්‍ය ඍජු වීම ලෝකයේ තුල තියෙන වනස් කියන එක. නමුත් මෙතෙන්දි ඒ ඍජුභාවයේ දෙවතාවක් ආදාහනය කළ තියෙනවා වඩාත්ම ඍජු වෙන්න. මොකද ඍජු වීම කියලා වඩාත් ඍජු වීම කියලා මේ කියන්නේ. මුලින් අපි බාහිර ලෝකයට ඍජු වෙන අතරේදී අපි ගැඹුරටම ගිහිල්ලා අප යමක් කරද්දී අවංකව කල්පනා කරලා බලනවා මම මේ දේ කරද්දී මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන්න වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලනවා. දැන් පින්නොතින් මෙතෙන්ට එනකොට බාහිර කාගෙන්වත් චරිත සාධක අවශ්‍ය නැහැ. දැන් තමන් කන්නාඩි ඉස්සරහා ඉන්නේ. දැන් ධම්මා දාස දහම් නැමැති කැඩපත් තමන් ඉදිරියේහි දිවාරය දෙක්හි ක්‍රියාත්මක වෙනවා. දිවාරය දෙක්ම ක්‍රියාත්මක වෙනවා. කරවලේ ක්‍රියාත්මක වෙනවා කන්නාඩිය. තමන් දෙයක් කරනකොට හිතනකොටම දන්නවා මේ කරන දේ තෘෂ්ණා දෘෂ්ටි මානවට අදාළ දෙයක්ද නැත්නම් ඒව දුරු වෙන දෙයක්ද කියලා සූජෝච කියන ගුණය තියෙනවා. ඊළඟට සුවච කියන ගුණය ඇති වෙනවා පින්නතුනි. සුවච කියන්නේ නිතරම ධර්ම ශ්‍රවණය කරන්න ඇක්ටිව් ලිස්නින් කියන කාරණේ නෝ. මුලින් ස්කිල්ෆුල්නස් එක, ඊට පස්සේ ඔනස්ටි කියන එක, අප්‍රයිට් කියන එක. ඊළඟට we should be gently spoken when someone says something we are ready to listen to it. මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ අපි නිතරම කතා කරනවට වඩා වෙනත් කෙනෙක්ගේ දයක් අහන්න අපි සූදානම් වෙන්නේ. ඒ නිකන් දේවල් නෙමෙයි පින්නතුනි. ධර්මයට අදාළ දෙයක්, දුකෙන් නිදහස් වෙන දෙයට අදාළ දෙයක් මෙයා කියනවාද කියලා නිතරම බලනවා. අපේ පැහැදීම තියෙන්නේ ඒ දේශකයන් වහන්සේ කොයිතරම් ලිපි ලේඛන ලියලද, කොයිතරම් පොත්පත් ලියපු කෙනෙක්ද, කොයිතරම් ශිෂ්‍යෝ ඉන කෙනෙක්ද කියන එක නෙමෙයි පින්නතුනි. කොච්චර භාෂා ගාන දන්නවද කියන එක නෙවෙයි. අපි යම්සි දේශනයක් අහනවා නම් අපි බලන්නේ මේ අහන දේශනය තුළින් කොයිතරම් දුරට මගේ අවිද්‍යාව දුරු වෙනවද, රාග ද්වේෂ මොහ දුරු වෙන දහමක්ද මේ කියන්නේ කියලා බලන්න. මෙන්න මේ ගුණයට කියනවා සුවච කියලා. ඊට පස්සේ මුදු, මෘදු ගුණය, ෆ්ලෙක්සිබල් ගතිය. දැඩි මතවාදවල ඉන්නේ නැහැ. අවස්ථානුකූලව යම්කිසි සංශෝධන කරන්න බලාගෙන හොයන්නේ. නමුත් දහම තුල පිහිටලා, සත්‍ය තුල පිහිටලා අනතිමානී ඔහු ළඟ දැඩි මාන්නයක් නැහැ. නිතරම මාන්‍ය අඩු කරන්න less conceited කියන එක ඔහුගේ ළඟ මේ ගුණය ක්‍රියාත්මක වෙනවා. අනිතිමානී ගුණය. සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලක කුත්ති සන්තින්දිරෝචනික කෝච අප්පගබ්බෝ කුලී ස්වනෝගිද්දෝ. සන්තුස්ස කෝච සුබරෝච ඔහුගේ සතුට සන්තුට්ඨිය ජීවිතයංගයක් බවට පත් වෙනවා. දැන් ඔහු සතුට ලැබීම ආරම්භ කළා. හැම මොහොතෙම තමන් ඉන්න මට්ටමෙන් ඉන්න ප්‍රමාණයෙන් යථා ලාභ යථා බල යථා සත්‍ති කියන තමන් මෙතෙක් උපයාගෙන තියෙන දෙයින් සතුටට පත් වෙනවා. ඒකෙන් කියන්නේ අනාගතයේදීක් උපයා ගන්නෑ කියන එක නෙමෙයි කියන්නේ. අනාගතේ ඕන තරම් හරි හම්බ කරගන්න දේවල් උකහා ගන්න ජීවිතයට. හැබැයි දැනට මේ තියෙන ප්‍රමාණයෙන් තමන් සතුටට පත් වෙලා ඉන්නේ. සුබර තමන්ව බර නැති කෙනෙක් වෙනවා සමාජයට. ගෙදරට බර නැති කෙනෙක් වෙනවා. සුබරෝ ඊළඟට අප්පකිච්ඡෝච සල්ලකෝත්ති ඔහුගේ කටයුතු ටිකක් අඩු වෙනවා. සල්ලකෝත්ති සැහැල්ලු ගති පැවතුම් ඇති. ඔහු බොහොම සිම්පල් කෙනෙක් වෙනවා. මෙතෙන්දි මේ අප්පකිච්ඡෝච කිව්වහම පින්නතුනි හිතන්න එපා වැඩමුකුත් නොකර ඉන්නවා කියලා. ඔහු වැඩ කරනවා. ඔහු ඇතැම් විට ධර්මයේ දැනගන්නට කලින්ටත් වඩා ඇතැම් විට දැන් වැඩ කරන කෙනෙක්. හැබැයි ඔහු කරන දේවල් දහමට අදාළ දේවල් කරන්නේ. ඔහු කලමනාකරණය කරගන්නවා මං කරන්න ඕන මොකද්ද නොකලියුත්තේ මොකද්ද කියලා තීරණය කරලා ඇතැම් විට ආධ්‍යාත්මික දේවල් කලින්ටත් වඩා ඔහු කරනවා. ආධ්‍යාත්මික ගමන මගින් නැට උදව් උපකාර කරන එක. යට පිළිහෙට වෙන එක ඇතැම් විට වෙනදටත් වඩා ඔහු කරන කෙනෙක් වෙනවා. ඒ වගේම ඔහු සරල ජීවිතයක් ගත කරනවා. සංතින්ද්‍රියෝච ඔහුගේ ඉන්ද්‍රියන් ඉතාම සංවරයි. ඇසින් රූපය බලනකොට කනින් ශබ්දයක් අහනකොට ඒවට කලබල වෙන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් වැඩ කරනවා. නිපකෝච ස්ථානෝචිත ප්‍රඥාව බුද්ධිමත් බව. මේක පින්නතුනි මේ දහම පුරාම අවශ්‍ය කරන දෙයක්. ගුණය වගේම නුවණ තියෙන ඕන පින්නතුනි. ගුණේ විතරක් තිබිලත් බෑ නුවණ විතරක් තිබිලත් බෑ. දහම තුල යනකොට ගුණ නුවණ දෙකම තියෙනට ඕන. ගුණේ නැති වුණොත් අපිට දැනුම විතරයි. ඒ වගේම නුවණ විතරක් තිබොත් අපිට ගුණෙන් අපිව හිස්සෙනවා. මේ දෙකම අපට අවශ්‍ය වෙනවා. මේ ගුණ නුවණ දෙකම සමබර වෙන ගමනේදී නිපක කියන ගුණය ස්ථානෝචිත ප්‍රඥාව කියන එක බුදුදහම තුල අගය කළේ තියෙනවා. අප්පගබ්බෝ කුලියස් වනංගිද්දෝ. අප්පගබ්බ කියන්නේ ප්‍රගල්ප ගතිය දැඩි දඩබ්බර කියන්නේ අපි. begin අර නහයට අහන්නේ නැහැ කියලා. අන්නේ ගතිය නෑ දැන් යාගේ. ඔහු ඉතාම මෘදු අනිත්‍යගේ දේවල් මෘදුසේ ඇහුම් කන් දෙන. බොහොම සංගීත සීල කෙනෙක් බවට පත් වෙනවා. කුලේසු අනනුගිද්දෝ. ඔහු කුලයට දැඩිව ඇලෙන්නේ නැහැ. ගිහි කෙනෙක් වුණත් දරුවන් හිටියත් ඒ දරුවන් පෝෂණය කිරීම ආදී යුතුයකම් ටික කරනවා. නමුත් ඒක තමයි ජීවිතයේ අවසාන නිස්සාරව අවසාන තෘප්තිය බාටුපත් කරගන්නේ. ඔහු දන්න ඕන වෙලාවක මේ දරුවෝ ටික අයින් වෙනවා. Taman තනි වෙන බව Taman දන්නවා. කුලයන්හි ඇලෙන්නේ නැහැ. ඥාතීන්ට සහ දේපළවලට ඇලෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒක නිකන් වෙන දෙයක් නෙමෙයි පින්නතුනි. මේක නිකන් කරන්න බෑ. මං දරුවන්ට ඇලෙන්නේ නැහැ, මං ගෙදරට ඇලෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් කියන්න කලින්ටත් වඩා වැඩි ආසාවක්. පින්නතින් දහම්මකට එනකොටම ධර්මයේ ආස්වාදය ලැබෙනකොටම තමන්ට දැනට ලැබෙන සතුටට වඩා ඉහළ තැනක තමන්ගේ සතුට ධර්මය තුලින් අර්ථවත් වෙලා තියෙනවා. එතකොට ඉබේම අනිත්‍යව කල්යයට ගිහිල්ලා. කල්යයට යන්නේ නැහැ පින්නතින් ඒ තැන්වලම තියෙනවා. දරුවන්ට සලකපු එක ගැට වියදම් කරපු එක එහෙම කරනවා. ඒව කරද්දී ඒසියාට වඩා ඉහළම තැනින් ධර්මය පුහුණු කිරීම මේ දර්ශනයත් එක්ක තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේත් එක්ක නැච කුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපෝදේය. නුවණැති අදොස් කියන එක සුළු වරදක්වත් කරන්නේ නැහැ. ඇයි? දැන් ඔහු මේ ඔහුට මේ ලෝකෝත්තර දර්ශනීය සුතම ඥානෙන් ලැබිලා මේ ධර්මකට ආව කියන අරසිංහ මාර්ගයේ ඔහු වචනයක් කතා කරොත් ඒක සම්මා වාචාව. රැකියාවක් කරොතින් ඒක සම්මා ආජීවය. කයින් දෙයක් කරොතින් සම්මා කම්මන්තය. සිතුවිලක් හිතුවොත් සම්මා සංකප්පය. උත්සාහය කරවතින් සම්මා වායාමය සතිය දිනු කරවතින් සම්මා සතිය හිත සමාධිමත් වනවතින් ඒක සම්මා සතිය. ඔහු ජීවිතයේ වැරදි වැඩ කිරීම ටිකෙන් ටික අඩු වෙනවා. වරදක් සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන් වුණත් ඔහු ඒක වුණාට පස්සේ ඔහු වරද පිළිගන්නවා. වරද සංගවන්නේ නැහැ පිටතින්. නිවන් දකිනකම් අපි අඩුපාඩු සිද්ධ වෙනවා. මගඵල ලාභියගෙන් වුණත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වරද වසන්නේ නැහැ. ඒ වරද පිළි අරගන්නවා. ආයිති සංවරයේ පිහිටනවා. නුවණැත්තන් දොස් කියන සුළු හෝ වරදක් කරන්නේ හැබැයි අපි කොහොම හිටියත් අපිට දොස් කියන පිරිසක් ලෝකේ ඉන්නවා. ඒක වළක්වන්න බෑ. අපි 100% නිවැරදි වුණත් දොස් කියන බලාගෙන ඉන්න පිරිසක් ඉන්න ලෝකේ. ඒකට කලබල වෙන්න එපා. අපි බලන්න ඕනේ මේ දොස් කියන කෙනා නුවණැති කෙනෙක්ද සහ ඒ දොස් කියන කී ඇත්තටම සත්‍යයක් තියෙද කියලා නුවණින් බලන්න. ඒක ඇත්තක් තියෙනවා ඒක හදාගමු අපි. ඒක නැත්තම් අපි අයින් කරලා ඉන්නවා. එච්චරයි. අපි ආ ගැටෙන යන දෙයක් නැහැ. මෙන්න මේ ගුණාංග ටිකයි කියන පින්නතුන් සීලයට මෙන්න මෙතන පටන් ගත්තු ගමන් ඊට පස්සේ ඔහෝ සුඛිනෝ වාකේ මිනෝ හොන්තෝ සබ්බේ සත්තා බාන්දු සුඛිතත්තා. අර සීලය නිකන් සීලයක් නෙවෙයි, ඒක සමාධි සංවර්ධනික සීලයක්. ඒ සීලය ආර්යකාන්ත සීලයක්. ඒ සීලය සීලෙන් නවතින සීලයක් නෙවෙයි. දැන් ඔහු මෙතෙන් පටන් ආරම්භ කරනවා සමාධිය. සමාධිය සඳහා ඔය කාටකින් චිත්ත සමාධිය සිදුවෙන සහ ලෞකික වශයෙන් ඉහළම කුසලයේ සිදුවෙන ඔහු සමාධි භාවනා තෝරගන්නේ මොකද්ද? මෛත්‍රී භාවනා. යේකේති පානභූතත්ති. යම් කිසි සත්‍යයක් මේ ලෝකේ ඉන්නව නම් සෙලවෙන සත්‍යයක්, ස්ථාවර සත්‍යයක්, දිග වූ සත්‍යයක්, මහත් වූ සත්‍යයක්, මධ්‍ය ප්‍රමාණයේ අය, කුඩා අය, ඊටාම සියුම් අය, ඇහැට පෙනෙන අය, නොපෙනෙන අය, දුර සිටින අය, ළඟ සිටින අය, ඉපදිච්ච අය, උපත බලාපොරොත්තු වෙන අය, ඒ සියලුම දෙනා සබ්බේ සත්තා බවසු සුගතත්තා, ඒ සියලුම දෙනා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ විතරක් නෙවෙයි. අප අනිත්‍යයට සුගතිය සුවපත් බව ප්‍රාර්ථනා කරන විතරක් නෙවෙයි. වෙනත් දෙන්නෙක්වත් නපුරෝ කරන්නේ කුබ්බේත නාති මඤ්ඤේ කත්ත කිනං කංචි ව්‍යාරෝසනා කඩක සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක මිච්ඡේය. වෙනත් දෙන්නෙක්වත් ඔවුනොන් කවටනට ඔවුනොන්ට හිංසා පීඩා කරනවට ඔහු කැමති නැහැ. ඇතැමිට අපි අනිකට කරදරයක් කරන්නේ නැහැ. හැබැයි වෙනත් දෙන්නෙක් රණ්ඩු වෙනකොට කැමති අපි. සමහරට අපිත් එක අමනාප දෙන්නෙක් රණ්ඩු වෙනකොට සමහර පොඩි හිත යටින් තියෙන ආශාවක් නැත්තම්. පින්නතුනි මේ දහම්මකට ආපු කෙනෙක් සතුරු දෙන්නෙක්වත් ගහ බැන ගන්නවට කැමති නෑ ඔහු. ඒ තරම්ම මෛත්‍රිය දිනු කරනවා. කොයි තරම් දුරට දිනු වෙනවද? මාතා යතන් යම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවං විසබ්බ බුතේසෝ මාන සම්භාවය අප්‍රමාණ. එකම පුතෙක් නාම කෙනෙක් ඒ දරුවාට යම් සෙනෙහසක් දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසකින් සීල සත්තෝ සුවපත් වෙත්වා කියන මෙස්සිත පතුරවනවා. කොහොමද? මෙත්තංජ සම්බ ලෝකස්මින් මාන සම්භාවය ප්‍රමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. සරසට උඩට හැම පැත්තටම කිසිදු සම්බේධයක් නැතුව හැම සත්වයම්ම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඔහු ඇති කරන විතරක් නෙවෙයි, ඔහු සතරීරය වැදීම හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙනකොට, සැතපෙනකොට කියන මේ සතර ඉරියව්වේදී මොහු මේ මෛත්‍රිය යහනයක් විදියට බ්‍රහ්ම විහාරයක් විදියට සම්පූර්ණ කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු මේ මනුලොව බඹලොවක් කරගෙන ඉන්නේ. බ්‍රහ්ම ලෝකින බ්‍රහ්මයන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව් බම විහරණ වඩමින් ඉන්නේ. ඔහුගේ මනසත් දැන් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැම මොහොතේම සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මේ සිතිවිලිම වෙයි. පින්නතුනි අපිට කරන්න තියෙන මේ ටික පින්නතුනි මෙච්චර වටිනා දහමක් ලැබිච්ච වෙලාවේ මීට වඩා බලන්න අපි කරන දේවල් වටිනකම තියෙද කියන්නේ? ඒ කරන දේවල්ට අන්තිමට බලන්න මොනවද වෙන්නේ කියන්නේ? මේ ධර්මයේ හැසිරීම හැර අපි ගන්න ඔක්කොම ටික ලිස්ට් එකක් කියලා බලන්න කොච්චර වැදගත්ද කියන්නේ? ඒ හැම දෙයක්ම පිනතුණි ටිකෙන් ටික සතුට අඩු වෙන ගමන මඟ කියන්නේ. ඒ කිසිම දෙයක සතුට වැඩි වෙන්නේ නැහැ. අපේ රැකියාවක් කරා නම් ඒකේ විස්රාම යනවා. දරුවෝ ටිකක් ඉගෙන ගන්න ඈතට යනවා. ගෙදරක් තිබුණා නම් ඒක ටික ටික වියපත් වෙනවා, දිරපත් වෙනවා. වාහනයක් ගත්තා නම් ටික ටික එක්ස්පයර් වෙනවා ඒක. අපේ ශරීරය ටිකෙන් ටික වෙන දේ දන්නවනේ නේ. ඔව්. අපේ දරුවෝ ටික ටිකෙන් ටික දුරස් වෙනවා, ඈතට යනවා. අපි ඊටාම ආදරෙන් ඇසුරු කරපු අය මුල් කාලේ බොහොම ආදරෙන් අපි ළඟින් හිටියාගේ ආදරය ටිකෙන් ටික වැඩි වෙනවද? ඒවට ගෙන්නේ කඩු වෙලා කියන්නේ දෙපෙණුතුනි. දැක්ක මුල් දවසේ හිතුවානේ හොඳම කෙනා තමයි හම්බුනේ කියලා. අපි දන්න ඔක්කොම ගුණාංග ටික යාගේ ළඟ තියෙ කියලා අපි හිතන් හිටියේ. නමුත් පස්සේ දේරුනේ අයිතින් සාමාන්‍ය කෙනෙක් කියලා. පින්නතනි මේ වගේ තමයි මේ සියලුම දේවල්. නමුත් අපි මේ ආධ්‍යාත්මික ගමන් මගට මේ දෘෂ්ටි වලට නොපෙමින ආර්ය සංගික මාර්ගේ නැමැති උජුකෝ නාම සෝමග්ගෝ අබේහනම් සාදිසා කියන මෙන්න මේ ඍජු නිර්භය වූ මාවතට අරි අටඟ මගට අපි වැටුණා නම් පින්නතුනි අපි සම්පූර්ණයෙන්ම සතුට ලබන මාවතට ඇවිල්ලා තියෙනවා. මේ ගමන් මග යන උත්තමයට තමයි පින්නතුනි අපේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න කියලා අපි දැක එකතු කරවන්නේ. මේ ගමන් මග නිම කරපු උත්තමයන්ගේ ශාරීරික කොටස් තමයි අපි ධාතු කරුණු වල තිල වඳින්නේ. මේ ගමන් මග නිමාට පත් කර උත්තමයන්ගේ කෙස් ටික අරගෙන තමයි කේශ ධාතු කියලා අපි වඳින්නේ. එහෙනම් ඔබත් අපත් මේ ධහම තේරුම් අරගෙන මේ ධහම මග යන්න ආරම්භ කර මොහොතේ පටන්ම අපට දැනෙන අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. ඒ වටිනාකම බාහිරින් කවුරක් අපි වගේ කරන්න ඕනේ නැහැ පින්නතුනි. ඒ සතුට අපටම ඇති වෙන. සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා දේශනා කරනවා. යම් කිසි දෙයක පාලනය තියෙන බාහිර ලෝකයක් මත නම් බාහිර පුද්ගලයන් මත නම් ඒ සැපේ පින්නතුනි දුකෙන් අවසන් වෙනවා. සබ්බං ඉස්සරියං සුඛං යම් කිසි දෙයක පාලනය අධිපතිභාවයේ තියෙන තමන්ගේ අතේ නම් අන්න ඒක සැපත කරා යනවා, සැපත දිනනවා. මෙන්න ඒ ධර්ම පින්නතුනි. මේ ගමන් මගේ ඉන්නවා නම් අපේ ජීවිතය එන්න එන්නම ලස්සන වෙනවා. අපේ මහලු වෙනට වඩා වේගෙන් අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. සීලයෙන් ආරම්භ කරලා සමාධියෙන් උපවත් වෙලා ප්‍රඥාවෙන් බබලෙන ජීවිතයක් බඩපත් වෙනවා. අපට හැම මොහොතෙම පේන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකය නැත්තම් නාම රූප දෙක නැත්තම් අස්කන්නා සාදීන්ද්‍රිය හය රූපාදී බාහිර අරමුණු මේ හැම දෙයක්ම හේතු ඇති කලින් හට ගන්නවා. හේතු නිරෝධෙන් නිරෝධයට පත් වෙනවා. සමදී ධම්මානුපස්සී විහෙරති, බය ධම්මානුපස්සී විහෙරති. අපි මෙතෙන්ට ආව පින්නතුනි කොයිතරම් ප්‍රතිඵලයක් ලැබෙනවද? අපට ඕනෑම බාහිර දෙයක් පින්නතුනි අපි අකමැති දෙයක් අපට කැමති විදියට අපේ සංඥාව අපේ ප්‍රසෙස්න එක වෙනස් කරලා අපි කැමති විදියට පරිහරණය කරන්න පුළුවන්. ඕනෑම ලස්සන දෙයක් ලස්සන නැහැ කියලා පිළිකුල් බව මෙනි කරන්න පුළුවන්. ඕනෑම පිළිකුල් දෙයක ලස්සන සුභවාදීව මෙනි කරන්න පුළුවන්. ඒ භෞතික ලෝකේ නිරුද්ධ වෙලා කියලා දැකලා වන්නම් අසුභ සහ සුභ කියන දෙකම දුරු කළා. පටිකෝල අපටිකෝල දෙකම දුරු කළා නම් උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. එහෙම වෙන්න නම් අපි මේ යන ගමන් මග විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සඟ පරිණාමී ධහමක් වෙන්නට ඕන. ඒ ධහම තුළදී සති සම්බොජ්ජංග ආදී පොජ්ජංග ධර්ම වැඩෙන්නට ඕන. අනේ ගමන් මගත් එක්කම කියනතුනි අපි දිනෙන් දින සතුට වැඩි වෙනවා අපේ ජීවිතේහි. එහි අවසාන ප්‍රතිපර විදිහට සඳහන් කරනවා මේ තැනත්තා කාමේසු විනයගේ දන් නහි ජාතු ගම්බසේ යං පුනරේදීති. ඒකෙන අයකෝ මේ ජීවිත කාලෙම සසර ගමන නිවට පත් කරනවා. නැත්තං යා බමලෝ උපදිනවා. යා කිසි දවසක නැවත මව් කුසක සයනය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මව් කුසට විරාමය ලබා දෙනවා. ඔහු ඉපදෙනවා නම් එකවතයි ඉපදෙන්නේ. ඔහු ඒ බඹලෝ ඉපදෙන. ඒ ඉපදෙන්නේ තමන්ගේ ඉදිරි මාර්ගඵල ලබන්නට ඉහළ අරහත්ත්වයේ ශාස්ත්‍රක කරගන්නට සියලු අපසරිය සකස් කරගෙන. අපට ඒ තත්ත්වයට යන්න බැරුණත් වෙනතුනේ අප මේ දහම් තුළ උපරිම ලෙස පුහුණුවේ ඉන්නවා නම් අපි කොයි මොහොතේ මිය ගියත් අප නැවත ඉපදෙන්නේ මීට වඩා ඉහළ තැනක, මීට වඩා පහසුකම් තියෙන තැනක. කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙන, සද්ධර්මය මුණ ගැහෙන, දහමේ හැසිරෙන වටා පිටාව තියෙන පරිසරයක තමයි අප නැවත ඉපදෙන්නේ. ඉස්සර වෙන තුන මේ කාරණීමෙත සූත්‍රය එකාතිකින් භාවනා කමඨහනක්, එකාතිකින් මේ සජ්ජහනා කිරීම ආරක්ෂක පිළිතා, අනිත් අතින් මේක දහමගේ සීල සමාධි ප්‍රඥා විස්තර කෙරෙන දහම් කඩපතක්, අනිත් අතින් ආචාර විද්‍යා පිළිබඳව ඉහළම පේපරයක්. මේක එතික්ස් ගැන තියෙන ඉහළම පේපරයක් නේද? ලෝකේ ඕනම තැනක ආචාර විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව උපදේශනය ඕනෑම විද්‍යාවක තියෙන එතික්ස් ටික අරගෙන මේකට සම්බන්ධ කරලා බලන්න. අවංක බව, බුද්ධිමත් බව සහ සුවච බව ඔස්සේ ගිහිල්ලා කිසිදු වරදක් නොකරන මට්ටමට සංවර වීම පිළිබඳ වූ වෙනත් ආචාර විද්‍යාවක් ලෝකේ කොහෙවත් නැහැ කියනට. එනිසා අපි මේ ගමන මග යන අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනේ මේ මේට අදාළ ප්‍රශ්නේ අහන්න තියෙනවා, අහන්නත් පුළුවන්. කරණිමෙද සූත්‍රයේ නිදානේ තමයි භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි උන්වහන්සේගෙන් කමඨහන ගත් එක්තරා භික්ෂු පිරිසක් භාවනා කරන්නට හිමාලය වනයේ ආශ්‍රිතව ප්‍රදේශයට වැඩම කළා. එහි ගිහිපු වෙලාවේදී උන්වහන්සේලාට ටික දවසක් ඉන්නකොට ඒ ප්‍රදේශයේ ගස්වල ඉහළ තැන්වල හිටපු අල්පේශාක්‍ය දෙවරු මේ ස්වාමීන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් පහල වෙන නිසා එයාට ඒ ගස්වල ඉහළ තැන්වල ඉන්න බැරි වුණා. යංගවා කවස්සටපත් වුණා. ඊට පස්සේ එයා නොයෙක් විදිහේ කරදර කරන ගත්ත මේ ස්වාමීන් වහන්සේලාට විරූපී දර්ශන, දුර්ගන්ධ, භයංකර දර්ශන, නොයෙක් ඒවා පේන සලස්සලා ශබ්ද නගලා මේ හාඳුරංග බය කළා. හාඳුර උපරිම උත්සාහ කළේ ස්ථානින් නෑ. නමුත් බැරි වගේ අන්තිමට උන්වහන්සේලා කුෂ වෙල ගියා, කෙට්ටු වෙල ගියා, සුදුමැලි වෙල ගියා. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ගැන උගන්ලා කිව්වා, නැවත එතෙන්ටම යන්න. මේක කමඨහනක් විදියටත් ආරක්ෂක පිටක් විදියටත් භාවිත කරන්න කියලා උපදෙස් දීලා එතෙන්ට යවුවා. ඒ කරදර කරපු දෙවිවරුම ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට උදව් කළා, උපකාර කළා. ඒ දෙවියන්ගේ ආශිර්වාද උපකාරය මත මේ ස්වාමීන් වහන්සේලේ වස් කාලේ නිවාණයට මාර්ගඵල ලැබුවා. අරහත්ත්වයේ සාක්ෂාත් කළා කියලා සඳහන් කරා. හොඳයි, පින්තුනි මේ රැස් කරගත් උතුම් පින්කමල බලයෙන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත සුවපත් වේවා. වඩ වඩාත්ම ධර්මයෙන් ඉදිරියට යන්නට ඔබට මේ උතුම් කුසලයක් ශක්තියක් වේවා. ඉතින් මෙතන ඉන්න හැම දෙනෙක්ම ඔබ ශාසනය කිරී බොහොම ගෞරවයෙන් ආදරෙන් කටයුතු කරන අය, ශාසනික දිනුව සඳහා විහාරස්ථාන ගණනාවකට උදව් උපකාර කරපු අය ඔබ, ඔබට මේ ධර්මයේ ඉහළම දේ මුණ ගැහෙන්නට ඕන සහ ඒ ඉහළම ධර්ම ඔබේ ජීවිතය තුළ පුහුණු වෙන්නට ඕන පින්නතුනි. මේක අද අදම අපි මේ දහමට එන්නට ඕන. මේක අපිට වෙන පොඩ්ඩක්වත් ප්‍රමාද කරන්න බෑ. අපේ ජීවිතයේ ඕනෑම දෙයක් ප්‍රමාද කරන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ හැසිරීම කියන කාරණේ ප්‍රමාද කරන්න බෑ පින්නතුනි. මේ ලැබිච්ච මොහොත අපේට ගිලිහුණොත් මිස් වෙලා ගියොත් ආයි කල්ප ගානකට මේ සම්බුද්ධ ශාසනයක් අපට මුණ ගැහෙන්නේ නෑ. ඒ නිසා යන්ස කෙනෙක් මේ දහමට අනුව එක දවසක් මේ ධර්මයේ දකිමින්, හේතුඵල ධහම දකිමින්, උදේවැය දකිමින් එක දවසක් ජීවත් වුණත් ඒ කෙනා අවුරුදු 100ක් ජීවත් වුණා වගේ කියලා දක්වනවා. අපේ ජීවිතය අවශ්‍ය වැඩි කරගන්න ක්‍රමය මේ දහමට ඇවිල්ලා ස්කන්ධ පඤ්චකයේ සමුදේවය දකිමින්, ධර්මයේ දකිමින් එක දවසක් ජීවත් වුණොත් හරියට අපේ අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. මේ ධම්ම නොගෙත් නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ධම්ම දැකලා එක දවසක් ජීවත් වුණත් ඒක උතුම් කියලා දේශනා කළා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ උදයබ්බයං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උදයබ්බයං. මේ උදේ වැය සමුදේ වැය හට ගැනීම නිරෝධිය නොදෙක වසර 100ක් කෙනෙක් අවිද්‍යාවෙන් ජීවත් වෙනට වඩා මේ උදේ වැය රයිසින් ඇන් සීසින් කියන මේ යථාර්ථය දකිමින් එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය උතුම් කියලා දේශනා කළා. එනිසාම කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ඉතාම ඉක්මන් භවයකදී ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වාං බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.